කුතුහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කතා උදපාදී ලාභාවත භෝ අංගමගධානං සුලන්ධං වත භෝ අංගමගධානං යත්තිමේ සමනම් බ්‍රාහ්මනා සංඝිනෝ ගනිනෝ ගනාචරියා ඥාතායසස්සිනෝ තිත්තකරා සාධු සම්මතා බහුජනස්ස රාජගහං වස්සාවාසං ඕසටා අයම්පිකෝ පූරනෝ කස්සපෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සීතිත්ථකරු සාධු සම්මතෝ බහුජනස්ස සෝපිරාජගහං වස්සාවාසං ඕසටෝ අයම්පි මක්ඛලී ගෝසාලෝ පෙයාල අජිතෝ කේසකම්බලි පෙයාල පකුධ කච්ඡායනෝ පෙයාල සංජයෝ බෙල්ලට්ටි පුත්තෝ පෙයාල නිගන්ඨෝ නාතපුත්තෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සීතිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝපිරාජගහං වස්සාවාසං ඕසටෝ අයම්පිකෝ සමනෝ ගෝතමෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සීතිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝපිරාජගහං වස්සාවාසං ඕසටෝ කෝනුකෝ ඉමේ සම්භවතං සමනම් බ්‍රාහ්මනානං සංඝීනං ගනීනං ගනාචරියානං ඥාතානං යසස්සීනං තිත්ථකරානං සාධු සම්මතානං බහුජනස්ස සාවකානං කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ කතංච පනසාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තිති තත්‍රේකච්චේව මාංසු අයංකෝ පූරනෝ කස්සපෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සීතිත්ථකරෝ

इति चेमं उदाय सावका सक्करेयुं गरुकरेयुं मानेयुं पूजेयुं सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुं येते उदाय मम सावका आरण्यका पन्थसेनासनारण्ये वनपन्थानि पन्थानि सेनासनानि अञ्जो गहित्वा विहरन्ति अन्वन्धमासं सङ्घमञ्जे ओसरन्ति पातिमुखुन्देशाय नमन्ते इमिना धम्मेन सङ्करेयुं गरुकरेयुं मानेयुं पूजेयुं सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुन्ति इति खोदाय न ममं सावकाय मे पञ्चहिदं मे सङ्करन्ति गरुकरन्ति मानन्ति पूजन्ति सक्कत् त्वा गरुकत्वा उपनिस्साय विहरन्ति अन्थिको उदाय अन्ये च पञ्चधम्मा ये हि ममं सावका सक्करन्ति गरुकरन्ति मानन्ति पूजन्ति सक्कत् त्वा गरुकत्वा उपनिस्साय विहरन्ति कथमे पञ्च इधुदाय ममं सावका अधिशीले सम्भाविन्ति शीलवा समनो गौतमो परमेन शीलखन्धेन समन्नागतोति यं पुदाय ममं सावका अधिशीले सम्भाविन्ति शीलवा समनो गौतमो परमेन शीलखन्धेन समन्नागतोति अयङ्को उदाय पठमो धम्मो येन ममं सावका सक्करन्ति गरुकरन्ति मानन्ति पूजन्ति सक्कत् त्वा गरुकत्वा उपनिस्साय विहरन्ति पुनच परं उदाय मम सावका अभिङ्कन्ते ज्ञानदर्शने सम्भाविन्ति जानं येवाह समनो गौतमो जानामीति पस्सं येवाह समनो गौतमो पस्सामीति अभिज्ञाय समनो गौतमो धम्मं देशेति नो अनभिज्ञाय सनिदानं समनो गौतमो धम्मं देशेति नो अनिदानं सप्पाटिहारियं समनो गौतमो धम्मं देशेति नो अपाटिहारियन्ति यं पुदाय ममं सावका

तत्र च पनमे सावका बहु अभिन्यावो सान पारमिपंता विहरन्ति पुनच परं उदाय अंखाता मया सावकानं पटिपदा यथा पटिपन्ना मे सावका अठ अभिभायतनानि भावयन्ति अञ्जत्तं रूपसंज्ञी एको बहिन्धारूपानि पश्यति परितानि सुवर्णदुम्बनानि तानि अभिभूय जानामि पश्यामीति एवं संज्ञीहोति इदं पठमं अभिभायतनं अञ्जत्तं रूपसंज्ञी एको बहिन्धारूपानि पश्यति अपमानानि सुवर्णदुम्बनानि तानि अभिभूय जानामि पश्यामीति एवं संज्ञीहोति इदं द्वितीयं अभिभायतनं अञ्जत्तं अरूपसंज्ञी एको बहिन्धारूपानि पश्यति परितानि सुवर्णदुम्बनानि तानि अभिभूय जानामि पश्यामीति एवं संज्ञीहोति इदं तृतीयं अभिभायतनं अञ्जत्तं अरूपसंज्ञी एको बहिन्धारूपानि पश्यति अपमानानि सुवर्णदुम्बनानि तानि अभिभूय जानामि पश्यामीति एवं संज्ञीहोति इदं चतुर्थं तं अभिभायतनं अञ्जत्तं अरूपसंज्ञी एको बहिन्धारूपानि पश्यति नीलानि नीलवर्णानि नीलनिदर्शनानि नीलनिभासानि सेयथापि नाम उम्मा पुम्फं नीलं नीलवर्णं नीलनिदर्शनं नीलनिभासं सेयथापि वापनतं वत्थं वारानसेयकं उभतो भागविमट्टं नीलं नीलवर्णं नीलनिदर्शनं नीलनिभासं एवमेवं अञ्जत्तं अरूपसंज्ञी एको बहिन्धारूपानि पश्यति नीलानि नीलवर्णानि नीलनिदर्शनानि नीलनिभासानि

Ekkang savicarang vivekajang piti sukhang Pathamang jhanang upasampajja viharati So imameva kayang vivekajena piti sukhena Abhisandeti parisandeti paripureti parimpharati Nasa kinchi sambhavato kayasa Vivekajena piti sukhena apmputang hoti Seyyathāpi udāyi dakkho nahāpakova Nahāpakante vāsevā kansathāle Nahāniya chunnāni ākiritnvā Udakena paripphosakaṃ sandeya Sāsanahāniya pindi snehānugatā sneha paretā Santara bāhirā phutā snehena Nacha pagharani Eva meva ko udai bhikkhu Ima meva kayang vivekajena piti sukhena Abhisandeti parisandeti paripureti parimpharati Nasa kinchi sambhavato kayasa Vivekajena piti sukhena apmputang hoti Punacha parang udai bhikkhu vitakka vicharanang upasama Peyala Dutiyan jhanan upasampajja viharati So imameva kayang samadhijena piti sukhena Abhisandeti parisandeti paripureti parimpharati Nasa kinchi sambhavato kayasa Samadhijena piti sukhena apmputang hoti Seyyathāpi udāyi udakarahado ubhiddo dako Tassane vassa purattimāya disāya udakassāya mukhaṁ Na pachimāya disāya udakassāya mukhaṁ Na uttarāya disāya udakassāya mukhaṁ Na dakkhināya disāya udakassāya mukhaṁ Devo ca kālena kālaṁ na sammā dhāraṁ anuppavicceya Athako tammā ca udakarahadā Sītā vāridhārā ubhijitnvā